ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයයි ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙයන් කවුරුත් ඒක රාශී වෙලා ඊටාම වටිනා කෘතවේදී පින්කමක් සිදු කරලා ඊමාට පැත්තේ අවස්ථාව ඩොක්ටර් බෝල්ටි ජයසිංහ මහත්මයා ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන් නමින් මිය ගිය මීට වසර 36කට කලින් මිය ගිය මැණික් රත්නසෝම ආදරණීය මෑණියන් සිහිපත් කරගෙනයි මේ උතුම් පින්කම සිදු කළේ. ඉතින් ඒ මෑණියන්ට පින් වැඩෙන විදියට මේ දරුවෝ නිතරම පින්කම් කරන අවස්ථාව. ඉතින් මේ දරුවන් කරන හැම පින්කමක්ම ඒ මෑණියන් පින් අනුමෝදන් වෙන තැනක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙනවා ඇති. ඒ විතරක් නෙවෙයි ඒ මෑණියන්ට මේ ගැන දකින්න පුළුවන් තැනක ඉන්නවා නම් එතුමී වඩාත්ම සතුට වෙන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඔබට හිතේ පින් අනුමෝදන් කිරීම පිළිබඳව කියලා. නමුත් ඊටත් වඩා දෙයක් ගැන එතුමිය සතුට වෙනවා මේ ගැන දකින්න පුළුවන් තැනක ඉන්නවා නම්. ඒ කොමක්ද? සහෝදර සහෝදරයන් හැටියට ඔබ කවුරුත් ඒක රාශි වෙලා මේ එක තැනක ඉඳගෙන එක පැදුරක වාඩි වෙලා මේ කරන පින්කම වගේම ඔබගේ සමගිය ගැන ඒ අම්මා හුඟක් සතුට වෙනව පුළුවන්. ඉතින් දරුවන් ඇතිවැඩි කරන අම්මල තාත්තලා අපෙන් පින් බලාපොරොත්තු වෙන විතරක් නෙවෙයි. අපි බොහෝ කාලයක් එකට සමගින් සතුටෙන් ඉඳී කියලා ඒ අම්මල තාත්තලා අපෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන ඔබ හැමදෙනාටම සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් ඊටාම පිරිසිදු සිතින් මේ පින්කම සිදු කළේ. ඉතින් දානමය පින්කමක් කරනකොට එය සංඝ සතු දානයක් වෙන්නේ සියලෝම ස්වාමීන් වහන්සේලා තමන්ගේ මනසට ගන්නට ඕන. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය සැරියොත් ආදී සැරියොත් මොගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා හොඳට මතකෙට ගන්නට ඕන. ඒ සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ය අප මේ දානේ පූජා කරන්නේ කියන හැඟීමක් ඔබට ඇති වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි පින්කම වඩාත්ම ආනිසංසදායි වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානයක් පූජා කරනකොට අපට ලැබෙන විශේෂ ආනිසංසයක් තියෙනවා. ඒ තමයි ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. අපට ඕන කෙනෙකුට පරිත්‍යාගයක් කරන්න පුළුවන්. දැන් මේ පින්තුන් නිතරම සාදයන් පවත්වලා යහළු මිතර අදින්න කෑම බීම දෙනවා නේද? ස්තුතිය කියලා යනවා, hina වෙලා යනවා, එච්චරයි. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් පූජා කරන එකේ විශේෂ ආනිසංසයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. දහම් මඟ ගැන අපේ ජීවිත වඩාත් ආලෝකවත් කරන්නට, අපි මේ දැන් ඉන්න මානසික මට්ටමින් ඉහළ තලයකට ගන්නට, අපි දැන් කිසියම් විදිහේ මානසික දුකක් විඳිනවා නම් අනේ දුකේ නිදහස් වෙන මාවත ඒ ධර්ම දේශනා තුළින් අපට අහන්න ලැබෙනවා. එනිසා අපි යම් කිසි විදියක මානසික දුකක් මේ මොහොතේ විඳිනවා නම් ඒකට සම්පූර්ණ හේතුව තමයි අපේ හිතේ තියෙන නොදැනීම, අවිද්‍යාව, මෝහය කියන කාරණේ. අන්න ඒක දුර වෙන විදියට ස්වාමින් වහන්සේල වෙතින් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. විශේෂණුම පින්නතුන් ශාසන වෙනු ගාම් පරිත්‍යාගයන් කරන පින්නතුන්. ඉතින් මේ විහාරස්ථානය මේ මට්ටමට ගන්නට ඔබේ පවුලේ අය හුඟක් උදව් කළා. තින් දොස්තර මහත්තයා වගේම ඔබ හැමදෙනෙක්ගේ මේ ශක්තිය නිසා තමයි අද මේ පන්සල මෙහෙම ලස්සනට තියෙන්නේ. ඉතින් මේ කැලිෆෝනියා ස්ටේට් එකේ ප්‍රථම තේරවාදී ශ්‍රී ලාංකික පන්සල නේද? ඉතින් මේ පන්සලෙන් බිහි වෙච්ච හාමුදුරු තමයි මේ ස්ටේට් එකේ හුඟක් තැන්වල ඉන්නේ. ඉතින් ඒ ගෞරවය ඔබට ලැබෙනවා. මේ ස්ථානය දිනු කරන මහන්සි වෙච්ච ඔබට ඒ ගෞරවය නිතරම ලැබෙනවා. ඒ වගේම මේ පන්සලෙන් ලොකු ආදර්ශයක් ඒ සියලුම පන්සලට සැපෙවුවා. ඉතින් ඒ සියලුම ගෞරවය ඔබටත් හිමි වෙනවා. ඒ පින ඔබට හිමි වෙනවා. ඒ මියගේ අම්මට තාත්තට ඒ පින නිතරම හිමි වෙනවා. විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙන එක අපේ ජීවිතේ ලොකු භාගයක් කොට සලකන්න. Dear members of the Mahasangha, dear friends in the Dhamma, here you are practicing a very special meritorious act. Practicing dana, generosity, offering foods to the Mahasangha. When you offer something to Mahasangha, you receive a very special benefit, that the ability to listen to what Buddha taught. This is the great benefit when you offer something to Mahasangha. What Buddha explained? Buddha explained how we develop our skills. You know, I think you have recognized your skills. Always you try to develop your skills. proficiency. Especially Buddha says how we develop our skills. There is a very special discourse in Buddhism, Metta Sutta, the discourse of loving kindness. On the path of liberation, Buddha says we should develop our skillfulness. What is the skillfulness that Buddha says? The skill in senses. We experience the world through our six senses, like eye, ear, nose. These are the senses that we use to receive something throughout the world. Our real success depends on our happiness. Our happiness depends on how far we are skillful in these senses. When we see something, we think there is something outside. But as Buddha mentioned, as the world of reality, we can see the present object or person. When we see something, the first experience has ceased. We recognize something through our eyes. Not through our eyes actually, we recognize something through our mind. For example, when you look at the sky, you can see some planets, solar systems and galaxies. When you see some planets, actually some galaxies are disappeared because they are very far. Not only those galaxies that if you look at me, when you recognize this is a monk, actually you can't recognize me through your eyes. When you recognize me, your first experience has ceased. You recognize me as a monk through your mind. If we don't have this understanding, as soon as we look at something, our mind is fixed in outside. If our mind is fixed outside, then we think there is a person, there is a thing, this is my mom, this is my daughter, this is my father. When we think that with ignorance, it means we are not away from suffering. Actually, we see something through our eyes, only the color. When we recognize some person, actually we recognize as our mother or father through our mind. This is the skillfulness that we should develop in our life. If we have this understanding, as soon as we think something, we look at inside. These pictures are like, you know, when we go to the mirror, we can see our reflection in the mirror. When we see our reflection in the mirror, the object is here. But, you know, sometimes some pets, some innocent animals, when they go to the mirror, what's the idea? They think that there is something, someone outside in the mirror. That is why they bark. We are not ignorant in front of the mirror, but we are ignorant everywhere. This experience also like that. When you recognize something as your mom, daughter or father, you recognize everything through your mind. Then first experience has ceased. If we have this understanding, this is the real path for the liberation. And also when you think something which happened in the past, suddenly your mind goes to the past. That is why we are getting suffering. When you think some incident which happened in the past, for example, if someone has blamed you, as soon as you remember that incident, what happens to you? You may get angry. You are blamed again. That person blamed you once. Your ignorance invites you to blame again. You are blamed again and again by your ignorance. This is the thing that we should recognize. This is the place where we should increase our skillfulness. If we have this skillfulness, our mind is not fixed in outside persons and things. As soon as we recognize something, we look at inside. This is the place where we develop our skillfulness. Here, it is very important to practice mindfulness. Mindfulness means living in the present moment, reflecting on our mind and body. Whenever we are unhappy, be sure at that moment we are not in mindfulness. Whenever we are in mindfulness, reflecting on our body and mind, it synonyms that we are in the field of the Buddha. Whenever we are living in mindfulness, it is the place where the Buddha lived. Whenever we are away from mindfulness, what is that place? That is the place where Mara or devil lives. Buddha says, we should try to develop mindfulness, the place where is Buddha's field. Day by day, if we can develop this place, mindfulness, that is why Buddha says, practicing mindfulness is the only way to purify our mind. Practicing mindfulness is the way to getting rid of suffering. Whenever our mind is polluted with craving, anger, and delusion, it means we are away from mindfulness. And if we have this understanding day by day, we develop our skillfulness, skills in senses. At that moment, nobody can disturb our peace of mind. Now we are controlled by outside. Buddha says the liberation, freedom. What is the freedom that Buddha has explained? Depends on our mind, mindfulness. Mind without mindfulness is an enemy. Mind with mindfulness is the best friend. That is why Buddha says, it is very important to purify our mind from negative thoughts, craving, anger, and delusion. Buddha says, it is very easy to defeat hundreds of enemies in the battlefield. It is not difficult. What is the difficult thing? The very important and difficult thing to do in our life is to defeat inner enemies. Enemies are inside. What are the enemies? Craving, anger, and delusion. What is the delusion? When we experience something through our senses in outside, we think there is some person or thing outside. There is something outside, but only four fundamental elements. Earth, fire, water, and wind. These are the things in outside. According to our mental condition, we think this is a glass, this is a person, this is a photo. According to our mental condition, we name persons and things. That is why when this person sees, his mom or father say, this is my son. When your grandma sees you, she may say that this is my grandson. This is not a particular person. According to the person's mental condition, they create persons and things. If we can understand this reality, we are not in outside. Always we reflect on inside. All religions and philosophers explain how we respond outside. All scientists look at outside. But we, the Buddha's disciples, we look at inside. This is the difference in Buddhism. If we can develop this ability, actually this is the real success. This is the real skillfulness that we should develop our life day by day. This is the benefit that you receive throughout offering something to Mahasangha. This is the reality we should recognize, realize, and also be sure. We were born in this world to realize this reality. That is why we were born in this world, in this time, in the dispensation of the Buddha. Day by day, if we can go on this path, it means this is the real path for the liberation, freedom. Freedom depends on our inside. We can never get freedom from outside. We have the real freedom, getting rid of suffering, getting rid of anger, craving, and delusion. This is the path that Buddha explained. If we can practice this reality, actually, we are the fortunate people in this world. It means nobody can disturb our peace of mind. We depend on inside. This is the path Buddha explained. All of you can be happy in this moment with pure mind. You offered dana to the Mahasangha as grateful children and relatives and friends. You performed this special meritorious act on behalf of your beloved mother Manikratna Soma, who passed away 31 years ago. By the power of all these meritorious activities that you acquired at the moment, may your departed mother, Manikratna Soma and Evojan Vyagudapala, may they receive this meritorious energy. Finally, may they enhance their spiritual energy and may they attain final bliss of liberation. With that intention, please pour the water. Again, you can think your mom's qualities that he helped you, and by the power of all these merits. May your beloved mother receive this meritorious energy. Finally, may she attain final bliss of liberation. With that intention, let's recite the gatha for in the water. Idam me nyati nang hotu sukhita hontu nyatiru. Idam me nyati nang hotu sukhita hontu nyatiru. Idam me nyati nang hotu sukhita hontu nyatayo yathavarivaha pura paripoyanti sagaram evameva ito dinnam petanam upakappati unname udakam vattam yataninnam pavattati evameva ito dinnam petanam upakampati. By the power of all these meritorious activities, may guardian deities and angels also receive these merits, and may they keep their eye on you too. With that intention, let's transfer these merits to guardian deities and angels to recite in the gatha. Ettavata ca amhehi sambhatam punya sampadam. Sambe deva anumodanto sambe sampanti siddhya. Ettavata ca amhehi sambhatam punya sampadam. Sambe deva anumodanto sambe sampanti siddhya. Ettavata ca amhehi sambhatam punya sampadam. Sambe deva anumodantu